ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින මේ උතුම් පින්කම සාර්ථක කරගන්නට ඒ පින්කමට සහභාගී වෙන්නට මේ ස්ථානයේ පැමිණි පින්තුන් හැමදෙනාටම අපි ආශිර්වාද කරමින් මේ වැඩසටහන පටන් ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රථමයෙන්ම මේ පින්කම වැඩම කරපු ඒ පින්තුනි හැමදෙනාම මහත් ගෞරවයෙන් දක්වන අපේ ගෞරවනීය පොඩි හඳුරන් වහන්සේ අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා. උන්වහන්සේ මේ පින්තුනි හැමදෙනාටම ලොකු ආශිර්වාදයක් කියලා තියෙනවා. මුළු ප්‍රදේශයටම උන්වහන්සේගේ ආශිර්වාදය බලපාලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි උන්වහන්සේට මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කළේ. ඉතින් උන්වහන්සේ පිළිගැනීමක් පස්සෙන් අපි හැමදෙනෙක්ම සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු ජිත්ත සරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං දැන් ඔබ විසින් බොහොම ගෞරවයෙන් සදහැතියෙන් යුක්තව සූදානම් කර අතගසා තැන්පත් කරන්ට ඉදුණු සියලු පුදු පූජාවන් භාග්‍යවත් බුදුචානන් වහන්සේගේ උතුම් ගුණයන් සිහිපත් කරගෙන ඒ ගුණයන් දෙසා පූජා කරමි පූජා වේවා යන අදහසින් යුක්තව මේ ගාථාවන් කියමින් පූජාව සිද්ධ කරමු. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකචිත්තං නරසභං සුගන්ධං සීතලං කප්පං පසන්න මදුරං සුභං පානීය මේතං භගවා පතිගන්නාතු මුත්තමං සද්ධාය සම්පතිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ලබ්භාමි මොක්ඛං කුප්පං මිලායාති යත්ථායි ධම්මේ කායෝ තත්ථායාති විනාශ භාවං අධිවාසේ තුනෝ භන්තේ නීලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අධිවාසේ තුනෝ භන්තේ සච්චං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අධිවාසේ තුනෝ භන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං නාගවල්ලී දලුපේතං චුල්ලපුග සමායුතං සම්බුලං පතිගන්හාතු සතං පූජේ මිදං චිනෝ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනා හංගන්ධේන පූජයාමි තථාගතං වන්දාමි චේතයන් සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන අච්චයං ධම්මේ භන්තේ පුරි පඤ්ඤ තථාගත ඊනා පුඤ්ඤ කම්මේන ධම්මේ පුඤ්ඤං ආස්සවක්ඛය වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අපේ දයාබර මෑණියන්ගේ වියෝගයෙන් දින හතෙන් සිට කරන සද්දවසෙහි ධර්ම දේශනා මේ පින්කමයි ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ මේ පින්කම සඵල කර ගන්නට ඒ වගේම පින්කමට සහභාගී වෙලා කෙසේ පිළිපහල කර ගන්නට ඒ ස්ථානයේ පැමිණි ප්‍රදේශවාසී ඔබ හැම දෙනාම අපේ පෞලේ ඥාති විරුවෙන් අපේ සම්මයිත්‍රයෙන් ඔබ පිළිගන්නවා. ඉතින් ඔබ හැම දෙනාම දන්නා පරිදි මේ නිවසේ බොහෝ කාලයක් වාසය කරපු විශේෂයෙන් මේ ප්‍රදේශයේහි වසර 80කට අධික කාලයක් වාසය කරපු මෑණි කෙනෙක්ගේ අභාවයයි අප මේ සිහිපත් කරන්නේ. ඉතින් බොහෝ දෙනෙක් මෙතනින් මේ නිවසේ ඉදිරිපිටින් යනකොට ඒ බොහෝ දෙනාගේ නැක ගැටිච්ච චරිතයක් තමයි අපේ අම්මා කියලා කියන්නේ. ඉතින් මේ පින්නතුන් දන්නවා මේට වසර 40කට 50කට ඉහතදී බලනකොට නාමහන්දේ හගින් බස් එකෙන් බහැල කෙනෙක් එනකොට ඊළඟට මුලින්ම හමු වෙන්නේ මේ ගෙදර. ඉතින් මේ ගෙදරට බහැල තැමිට වතුර ටිකක් බීලා තේ ටිකක් බීලා යන සිරිතක් බොහෝ දෙනා ගැන තිබුණා. ඉතින් මේ හැම දෙනාටම ආගන්තුක සත්කාරයෙන් සැලකන, සේනාසින සැලකන අපිට වගේම බොහෝ දෙනෙක් දරුවන්සේ සැලකපු මෑණි කෙනෙක් තමයි අපේ ආදරණීය අම්මා. ඉතින් එතුමිය ජීවත් වෙන කාලෙහි අපට නිකවරණයක් වුණා වගේම බොහෝ දෙනාට ආදරයෙන් සෙනෙහසින් සැලකුවා. එතුමියගේ දෑතින්, එතුමියගේ නෙත්දකින්, එතුමියගේ ශරීරයෙන් කෙනෙකුට උපකාරයක් කරන්න පුළුවන් වුණා නම් ඒ හැම වෙලාවෙම නොපෙනීලා සිටකලා. ඉතින් එතුමිය ඉතාම සාර්ථක ජීවිතයක් ගත කළා. ඉතින් දරුවන් විදියට අපට ලැබ උපකාරයක් කළා. ඒ වගේම එතුමිය ජාන කාර්ය වෙනුවෙන් යුතුකම් කළා, සහෝදර සහෝදරියන් වෙනුවෙන් යුතුකම් කළා. ඒ වගේම ප්‍රදේශයේහි පිරිස හැටියට ඔබට යම් කිසි විදිහක දෙයක් එතුමියට හැකි පමණින් සිදු කරන්නට ඇති. විශේෂයෙන්ම අවට විහාරස්ථාන රැසට ස්වාමීන් වහන්සේලා ඊටම ගෞරවයෙන් ආශ්‍රය කරමින් උන්වහන්සේට සෙනෙහසින් සැලකුවා. ඉතින් එතුමියගේ ජීවිතයේහි සැරය සමය ඊටම සාමකාමීව ගත කළා. අප බොහෝ දෙනාට ආදර්ශයක් වන ආකාරයට කෙනෙකුගේ ජීවිතයේ අවසාන කාලය කියලා කියන්නේ එතනට ගත කරපු ජීවිතයේහි කැඩපතක් විදිහට සලකන්න පුළුවන්. අපේ ජීවිතයේ යෝන් කාලයේ ශරීර ශක්තිය තියෙන කාලයේ ඉන්නේ පිළිම අපේ ඉන්නට පුළුවන්. නමුත් එහෙම ඉඳලා අපේ ජීවිතය ගත කරලා අපේ ජීවිතයේ අවුරුදු 60 70 80 පැනට පස්සේ තමයි අපේ සැබෑ චරිතය එළියට එන්නේ. අනේ චරිතය අනුව තමයි අපට අපේ ළඟ වෙලා තියෙන සලකන්නේ. ඒ අනුව බලන විට මං හිතානේ තාම පැහැදිලි චරිතයක් එතුමිය තුළින් අප දැක්කා. එතුමිය ළඟින් ආන්තරය කරපු අයට එන්න එන්නම ආදරය සෙනෙහස වැඩි වුණා. එතුමියගේ ජීවිතය තුළත් කායික වාචික සංවරය එන්න එන්නම වැඩි වුණා. මෙන්න මේක තමයි ජීවිතයක තියෙන ඉතාම සාර්ථක ලක්ෂණය. ඉතින් එක අතකින් අපට පුළුවන් මට්ටමින් එතුමියට සැලකුවා. ඒ වගේම එතුමියත් තමගේ ජීවිතයේ හිසිතකයි වචනය සංවර කරගෙන ඇතිකාම් දුරට මේ සම්බුද්ධ ශාසනය ප්‍රතිපලණ ලබාගත්තා. එතුමිය ජීවත් වෙන හැම දවසක්ම අපට වටිනවා. වටිනාකමක් තිබුණා. ඒ සඳහා ඒ තමයි අපට පින්කම් කරගන්න අවස්ථාව ලැබුණ දරුවන් අතරින්. ඉතින් ප්‍රදේශවාසී අපේ නාති මිත්‍රාදී හැම දෙනෙක්ම මේ නිවසේට පැමිණලා ඔබ අපේ අම්මා වෙනුවෙන් අඩුගාණි සිනහවකින් වචනයකින් වතුර වේදුරකින් බෙහෙත් පෙත්තකින් කෑම වේලකින් සුප්තියකින් මේ යම් කිසි දෙයක ඔබ උදව්වක් කරා හැම දිනෙකම. ඒ නිසා ඔබ හැම දිනෙකම අපේ තාම ගෞරවයෙන් ආදරෙන් ඔබ සිහිපත් කරනවා. ඒ නිසා තමයි අපට අම්මව මේ කටහලක් ජීවත් කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒ අතර විශේෂයෙන් අපේ සහෝදර සහෝදරියන් ඒ වගේම අපේ අම්මා පසුගිය වසර 10කට ආසන කාලය අඛණ්ඩ වෙතුමේ සමග සිටීමෙන් එතුමිට ලොකු රැකවරණයක් සැලසුවා. ඉතින් මා නිවසේ සිටියත් මා මේ ඈත දුර පැහැර ප්‍රදේශයක සිටියත් ඒ මගේම වෙන්න ඕන යුතුයකම් ටික සියල්ලක්ම අපේ සහෝදර වෙතුමේ සිදු කළා. ඒ විතරක් නෙවෙයි දුර බැහැර සිටින අපේ හිතවත් යහළුවන් ඇතැම් ඔබ කියවට පුදුම හිතේ බෞද්ධය නෙවෙයි අබෞද්ධය මා වෙන්නේ. ඇතැම් විට මට වඩා මගේ සහෝදර සහෝදරයන්ට වඩා සමහර අවස්ථාවලදී අම්ම ගැන හොයා බැලුවා. ඒ නිසා තමයි මට නිදහසේ ආත්මය කටයුතු කරන්නට අධ්‍යාපන කටයුතු සමර කරගන්නට පුළුවන්කම ලැබුණේ. ඉතින් මේ හැමදෙනාම මේ අවස්ථාවේදී අතිශය කෘතවේදීත්වයෙන් අපේ සිහිපත් කරනවා. ප්‍රදේශවාසී ස්වාමීන් වහන්සේලා අපේ අම්මා ඒ ස්වාමීන් වහන්සේගේ මම විදිහට සැලකුවා. ඉතින් යාතරත් අපේ මේ වැඩේ ඉන්න කුලා ස්වාමීන් වහන්සේ අපේ පොඩි හාමුදුරුවෝ කතියට දවස් කීපයක් මේ නිවසට ඇවිල්ලා අම්මා ගැන සොයා බලලා කටයුතු කළා. ඉතින් උන්වහන්සේ අපට ලොකු ශක්තියක් වුණා. ඉතින් ඒ උන්වහන්සේට ගරුවත් කිරීමක් වශයෙන් අපි මේ සද්දවසේ පණ විශේෂයෙන් උන්වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කරන්නට අපි කටයුතු සම්සන්දනය කළා. ඒ නිසා මෙතන පටන් අපේ තාම ගෞරවයෙන් අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට ආරාධනා කරනවා. උන්වහන්සේට මේ ධර්ම දේශනා සිදු කරගන්නට කියලා සිදු කරලන්නට කියලා. ඒ වගේම උන්වහන්සේට තව ධර්ම දේශනාවක් වැඩම කරන්න තියෙනවා. උන්වහන්සේ ඒ සඳහා තව අවකාශ ලබා දෙමින් උන්වහන්සේට හැකි තාක් කාලයක් මේ ධර්ම දේශනාව මෙහෙවන් ලෙස අපි තාම ගෞරවයෙන් උන්වහන්සේට ආරාධනා කරනවා. එනතුළු සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදම් ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සම්මේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්චාය පස්සති අත් නිබ්බින්දතේ ලෝකේ ඒස මක්ඛෝ විසුද්ධියා පේ දර්ශන සති රාජකීය පණ්ඩිතය ගෞරවනීය ස්කොඩ ධම්මගරු ලොකහාමුදුරන් වහන්සේගෙන් අවස්ථරයි ධර්මයේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන කාරණක පිණිතුනි. විශේෂයෙන්ම අද දවසේ මා ජීවිතයේ සිද්ධ කරන යම් සුවිශේෂී ධර්ම දේශනාවක්, මේ වගේ උගත් වියත් පරිමුණක් සමීපයේ ඉඳගෙන ඔබට යම් දහමක් පැහැදිලි කරන්න අවස්ථාව සැලසෙන පළමුව අවස්ථාව. එනිසා මේ වෙලාව තුළ විශේෂයෙන්ම අපේ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේගෙන් පරිතාම්බුරන් වහන්සේගෙන් මා අවසරයෙන් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් උන්වහන්සේ වගේ අපේ මේ ප්‍රදේශයේ විතරක් නෙවෙයි, මේ රටේ විතරක් නෙවෙයි, මේ ලෝකේ බොහෝ ප්‍රදේශවලට ධර්මයේ ප්‍රචාරණය කරන උතුම් ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ මේ සිද්ධ කරන ධර්ම දේශනාවෙහි යම් යම් දේවල් වලකම් පින් සිද්ධ වෙනවා නම් ප්‍රථමයෙන් උන්වහන්සේගෙන් ඒ සඳහා සමාවචනය කරන මෙන් සිහිපත් කරමින් විශේෂයෙන්ම ප්‍රථමයෙන් උන්වහන්සේගෙන් අවසරය ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, විශේෂයෙන්ම අපේ නායක හමුදුරන් වහන්සේ මූලිකව කිව යුතු කරුණු සියල්ලම පැහැදිලි කළා. ඔබ එදා අවසාන කටු සිද්ධ කළ මොහොතේ මේ සඳහා බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. ඒ වගේම නම් දෙසින් පැමිණිච්ච මහා සංඝරත්නයේ සම්භාවනීය මහා සංඝරත්නය මේ මෞතුණිය වෙනුවෙන්, ඒ වගේම ඔබ වෙනුවෙන් මේ චාරිත්‍ර සිද්ධ කරන්න කටයුතු කරන්න තිබුණා. ඒ වගේම මේ වෙලාවේ උන්වහන්සේට අපි නෙවෙයි අපිට වඩා මේ රටේ ඉන්න ප්‍රධාන ප්‍රසිද්ධ නායක භික්ෂුන් වහන්සේලා වඩම්මන්න ඕනතරම් අවස්ථාව තිබුණා තියෙනවා. හැබැයි එහෙම තියාගෙනත් ඒ අවස්ථාව තිබෙද්දි අපි මේ සඳහා උන්වහන්සේ අපිට ආරාධනා කරන්නට යෙදුනේ විශේෂයෙන්ම උන්වහන්සේගේ තියෙන සත්පුරුෂ ගුණාංගයක් ස්මතු කිරීමට. මොකද මේ ගමේ පන්සල, ඒ වගේම මේ මෞතුමිය මේ ජීවත්ව ඉන්න කාල සීමාව තුළ මේ මෞතුමිය සමග, ඒ වගේම මේ ඇත්තන් සමග තිබිච්ච සම්බන්ධියාව, මේ හැම දෙයක්ම නිසා තමයි මේ සඳහා අපට අවස්ථාව සලසා ගන්නට යෙදුනේ. ඒ නිසා විශේෂයෙන් මේ වෙලාවේ මා ගොඩාක් ධර්ම දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෙන ස්ථානයක නම් අපි යම් යම් ධර්ම කාරණා පැහැදිලි කරනවා. හැබැයි මේ වෙලාවේ ඒ තරම් ශක්තියක් අපිට තියෙන්නේ කියන කැටලුවක්. නමුත් අපි උත්සාහවන්ත වෙනවා යම් දහම් කරුණක් ඔබට පැහැදිලි කරලා දෙන්න. මොකද අපිට චතුකමක් අපේ නායක හඳුසීපත් කළා වගේ මේ ස්ථානය, මේ මෞතුමිය පිළිබඳව අපි මහා ඉතිහාසයක් දන්න පිළි අය නෙවෙයි. මා දන්නේ තා කෙටි කාලයක්. හැබැයි මේ කෙටි කාලය තුළ, ඒ වගේම මේ මෞතුමිය සම්බන්ධව අපි මේ නිවසෙහි මේ මෞතුමිය රෝගී වෙච්ච අවස්ථාවල අපි සම්බන්ධ වීම, ඒ වගේම මේ නිවසට පැමිණිච්ච හැම අවස්ථාවකම වගේ ඉතිවිච්ච මේ මෞතුමියගේ ඉතිවිච්ච ගතිගුණ, ඒ වගේ මේ මෞතුමිය තුලින් අපි දැක්ක ගුණාංග, මෙන්න මේ දේවල් හැම දෙයක්ම අපිට මතකේ තියෙනවා. එදා අවසාන කටයුතු වෙලාවේ මහානායක හාමුදුරන් වහන්සේලා, ඒ වගේම අපේ ලොකුහාමුදුරන් වහන්සේලා ඇතුළු ගොඩාක් ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාවන් සිද්ධ කරා. ඒ වගේම නොයෙකුත් පැහැදිලි කිරීම් සිද්ධ කරා. මේ වෙලාවේ එදා අපිට යමක් පැහැදිලි කරන්න බැරි වුණා. මොකද ඒ අවස්ථාවට අනුව මේ වෙලාවේ අපිට මේ අවස්ථාව සැලසුණු මොහොතේ සිහිපත් කරන්නට ඕන අපිට මතකයි. මේ මොහොතේ අපිට ඔබට ලැබිලා පේනවා, ඒ වගේම ශබ්දය ඇහෙනවා. මොකද මේ මෞතුමියගේ වචනය මුව තුල හැමතිස්සෙම රැඳිච්ච වචන තිබුණා. කවදාවත් මේ බය වෙච්ච, ඒ වගේම තවත් කෙනෙක් විදවන වචන පිටුනේ නැහැ. අපි පැමිණිච්ච හැම අවස්ථාවකවත්, ඒ වගේම ඕනම කෙනෙක් පැමිණිච්ච බොහෝ අවස්ථාවල හැම අවස්ථාවකම වගේ මේ මෞතුමියගේ මුවෙන් පිටුනේ හරි යහපත් වචන. ඒ වගේම බුදු වේවා කියන වචනය, ඒ ඒ වගේම බුදු පුත්‍රයෝ, ඒ කියන්නේ බුදු පුතාලා විදිය තමයි වික්ෂුන් වහන්සේලා කෙරෙහි ඉතිහාස දැක්වේ. අපිටත් එහෙම අපි අපේ හැම අවස්ථාවකම අපේ බුදු පුතු වැඩියා මේ බුදු පුතා කියලා මෙහෙම ආමන්ත්‍රණයක් කරන්න තරම් ශක්තියක් තිබිච්ච, ඒ වගේ මේ වගේ මනස උහුණු කරපු මව් කෙනෙක්. හැම කෙනාටම මේ මනස හුරු වෙන්නේ නැහැ කියලා. ඔබ මම පෞද්ගලිකව දන්න මම බොහෝ වෙලාවට රෝගී අවස්ථාවල ගොඩක් නිවසට සම්බන්ධ වෙනවා. ඒ වගේම ඒ අවස්ථාවල අපිට කෙනෙක් වයෝවෘද්ධ වෙච්ච වෙලා මෙහෙම කාලය අවසන් වෙන වෙලාවදී ගොඩක් වෙලාවට පමනක් ඇති මනස ව්‍යාකූලයි. ව්‍යාකූල කියන්නේ සිහිය අඩුයි. පිට වෙන වචන සමහර විට ඒකේ නා දරුවක් නැහැ. ඒ වගේම වචන තුල සමහර විට සත්පුරුෂකම අඩුයි. හැබැයි මේ මෞතුමිය අවසන් මොහොතේ මට මතකයි මම මියන් දින කිහිපයකට පෙර, කියන්නේ මේ සහෝදරිය සිහිපත් කරගෙන සිහිපත් කරන වෙලාවේ කතා කරගන්න බැරි වෙයි කියන අවස්ථාවේ අපි මේ සඳහා සම්බන්ධ වෙලා පිරිත් දේශනාව සිද්ධ කරා. ඔබට මේ අක්කර මතක ඇති අපි තියෙනකම්ම මේ මෞතුමිය වචනයක් කතා කරගෙන ඉක ඉස්සලා දින ගාණක් දින කිහිපයක් තිස්සේ කතා කරේ නැහැ. හැබැයි පිරිත් දේශනාව අවසන් වෙනකම් එක් කතා කරගෙන වචනයක් කතා කරා. පිරිදේශන අවසන් වුණ මොහොතේම අද දෙක එකට එකතු කරලා වැඳගෙන මගේ බුදු පුත්‍ර කියලා සාදු සාදු කියලා වැඳලා මේ වචන ටික මුවෙන් පිට වුණා. එච්චරක් පිට වුණා. එතනින් පස්සේ නැවත නිශ්ශබ්දව. එතන ඉහළ කතා කරේ නැහැ. ඒ නිසා ඔබට අපිට පැහැදිලි අපේ නායකහඳු සිහිපත් කළා වගේ කෙනෙක්ගේ අවසානය කියන එක හරි වැදගත්. මට මතකයි අපේ නායකහඳු මේ ආදාහර වෙලාවේ පාසික අවස්ථාව සිහිපත් කරා මේක වික්ෂුන් වහන්සේ නමක් කිව්ව කියලා. තමන්ගේ මව්ගේ මරණය මංගල කාරණයක්. ඒ කියන්නේ මේ ඒක ඒ අවස්ථාවිත වටින අවස්ථාවක් විදියට සමරන දෙයක් සිහිපත් කරන දෙයක් බවට පත් වුණා කියලා. එතකොට මේ මෞතුමියගේ ඒ තියෙන වචන තුලින් ඒ ඒ දේවල් තුලින් අපිටත් මේක මංගල්‍යයක් බවට පත් කරගන්න පුළුවන් වෙනවා. මොකද අවමංගල්‍යයක් වෙන්නේ ඉතින් අපේ හඳ සිහිපත් කළා වගේ ඒ මෞතුමිය පීඩාවකින් විඩාවකින් අවසන් හුස්ම එළන මොහොතේ අපත් මේ අවුලේ ස්ථානයේ හිටියා. අවසන් හුස්ම එළන මොහොතේ ඉඳලා කිසිම ශබ්දයක් පිටකරේ නැහැ. අර සාදුකාරය අප කියපු වචනයෙන් පස්සේ එතුමේ නිශ්ශබ්ද වෙනවා. එතකොට ආධ්‍යාත්මික වශයෙන් සුවයක් ලබාගන්න කියලා. සුවයක් ලබාගන්න නැත ඔබ හිතන්නකෝ මිනිස්සු ජීවිතයේ අවසානයේ වෙනකම් සමහර පීඩාකාරී විදියට මේ අවසන් හුස්ම හෙළනවා කියන්නේ මහා අපි හිතන්නේ නැහැ. මොකද අපිට තේරෙන්නේ නැහැ. මමත් එදා තමයි මගේ ජීවිතයේ එවැනි අවස්ථාවක මුහුණ දුන්නේ අවසන් හුස්ම හෙළන මොහොතකට. හැබැයි අපි හිතන්නේ නැතුණාට ඒ වෙලාවට ඒ විදියට මුහුණ දීලා කිසිම දෙයක් තමන්ගේ නැහැ. තමන් පිට කරපු වචන අවසාන මොහොත පිට කරන වචනයක් යහපත් වචනයක් සත්පුරුෂ වචනයක්. එතකොට ඒ කෙනාගේ ජීවිතය තුළ පිළිල තිබුණ දහමක්. ඒ නිසා හැමතිස්සෙම අටින් පිට වෙන්නේ යහපත් වචනයක්. ඒ වගේම නිවැරදි වචනයක්, සත්පුරුෂ වචනයක්, මගේ බුදු බුදු වේවා කියන මෙන්න මේ වගේ නිවැරදි වචනයක්. ඒතර බුදු මව් කෙනෙක් තමයි මේ. ඒ කියන්නේ බුදු ප්‍රාර්ථනා කරන මේ ලෝකයට මේ සමාජයට අවශ්‍ය කරන බුදු පුතෙක් දායාද කරපු බුදු මවක්. හැම මවක්ට මේ අවස්ථාව නැහැ. ඒ නිසා විශේෂයෙන් අපි මේ ධම්මගරු නාගහඳුතුමනි ඉන්ද්‍රසාසිය පාත් කරනවා නෙවෙයි අපි යම කියන කියනවා නම් මේ අවස්ථාව කිය යුතුයි. මොකද ಗುಣ මකු වෙන්නේ නැහැ, ಗುಣ නැති කරන්නේ නැහැ. ಗುಣය කියන එක තියෙනවා නම් ඒ ಗುಣය සිහිපත් කර යුතුයිනි. ඒ නිසා විශේෂයෙන්ම ඒ ಗುಣය තියෙනවා අපිට දකින්න පුළුවන් මේ දින ගාන කිස්සෙම. ඒ වගේම අපි හම්දුර මොන ස්ථානයේ හිටියත් මේ රටේ නම වැඩිපුර හිටිය ඇමරිකාවේ වගේ දුර රටවල් වල වැඩ සිටියේ. හැබැයි මොන ස්ථානයේ හිටියත් මේ මෞතුමිය වෙනුවෙන් පුදුම සත්පුරුෂකමක් තිබුණේ. මා දැක්ක අපි ගොඩාක් විසුන් වහන්සේලා ඇසුරු මෙසුරු කරනවා. ඒ වගේම ගොඩාක් අය සම කටයුතු කරනවා. හැබැයි සාමාන්‍ය කෙනෙක් ගාව දැකිය නොහැකි දුර්ලභ ගති ලක්ෂණ දැක්කා. ඒ මොකද සමහර විට රට අද ගියා සමහර ගියා මේ මෞතුමිය ගැන සිහිය උන්වහන්සේගේ තිබුණා. ඒ වගේ උන්වහන්සේ හැමතිස්සෙම මේ මෞතුමිය ගැන සොයා බලලා අක්කා මේ නිවසේ හිටියේ, සහෝදරිය එන්ජි මහත්මයා, දරුවෝ මේ හැටන් මේ නිවසේ හිටියේ. හැබැයි අවශ්‍ය හැමදේම නිරන්තරයෙන් හොයලා බලලා මේ හැමදේම සිද්ධ කරනවා. මේ දේ මම සිහිපත් කරන්නේ උන්වහන්සේ ඉස්සරහා මේ උන්වහන්සේ පිළිබඳ පමණක් කෙනෙක් හිතෙන්න පුළුවන් හඳුරු මේ දේවල් ඒ පැහැදිලි කරන විශේෂ වෙනම දෙයක් කිසිම බලාපොරොත්තුවක් එතුම නෙවෙයි. මේ අපේ හිතේ හදවතේ තියෙන දේවල් අපි පැහැදිලි කරන්නේ නිසා විශේෂයෙන් උන්වහන්සේට ගති රක්ෂණය දෙනවා. ඒ මොකද මේ මව් ගුණය ඒ වගේම පිය ගුණය මේ සත්පුරුෂකම ගුණ ධර්ම තිබුණා. මේ හඳුරු කියන්නේ මෙතන අපිත් එක්ක සමාසනේ හිටිය දෙහිම ඉන්න අවශ්‍ය කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ විශේෂයෙන්ම අධ්‍යාපනය වශයෙන් වේවා අධ්‍යාත්මික වශයෙන් වේවා අපිට වඩා ගොඩාක් ඉහළට ගිහිපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. හැබැයි උන්වහන්සේගේ ක්‍රියාකාරකම ඔබට තේරෙන්නේ මොන වගේ විදියට කටයුතු කරපු කෙනෙක්ද කියලා. නිසා බුදුදහමේ තියෙන මානිතිමානී ගුණය අපිට මේ චරිත තුළින් මේ දේවල් තුළින් දකින්න පුළුවන්. උන්වහන්සේලාට මේ ගති ලක්ෂණ පිළිතුනේ උන්වහන්සේලාගේ අධ්‍යාපනයට වඩා උන්වහන්සේලාගේ දීමෝපියන්ගෙන් ලැබිච්ච ආරමේ ලක්ෂණය ඥානමය වශයෙන් පිළිතර තියෙනවා. ඒ වගේම පාරිසරික වශයෙන් උන්වහන්සේලා ගොඩනැගිච්ච ඒ පරිසරය ලැබිච්ච දහමේ ආභාෂය. ඒ නිසා මෙන්න මේ ගති ලක්ෂණ නිසා තමයි කොච්චර ඉහළට තරතුරු වලින් ගියත් මොකද අපේ අපිට මතකයි මා විද්‍යාපීඨ අධ්‍යාපන ලැබන කාලේ මේ අමතරන් වහන්සේගේ දේශනාවකට සම්බන්ධව අපේ විද්‍යාපීඨයේ අවස්ථාවෙත් අපි ගොඩාක් උපකාර කරා. ඒ අවස්ථාවේ ඉඳලා මේ පන්සලට වේවා මේ හැම අවස්ථාවකම මේ හැම කෙනෙක්ටම යම් කරදරයක් වුණාද විසලයක් වුණාද ඒ කරන්න ඕන හැමදේම සිද්ධ කළා. ඒ සත්පුරුෂකම උන්වහන්සේලාට පිළිතන්නේ උන්වහන්සේලාට දෙමෝපියන්ගේ ගති රක්ෂණ ආසන නිසා. අර කියන්නේ ආරේගුත ආරේගුණ නැරේ කියලා සාමාන්‍ය අපේ ජනවහරේ කියන්නේ කීපේ වචනයක් කියනවානේ. ඒ වගේම කටුගහක සාමාන්‍ය කටු අමුතේ කවුරු වගේ දුම් කරන්නේ නැහැනේ. ඒ දේවල් ස්වභාවයෙන්ම උල් වෙලා තියෙන්නේ. ඒ නිසා ගති ලක්ෂණ පිළිතනවා. ඒ නිසා පිළිත ගැනීම තමයි අපි මේ දකින්නේ. ඒ නිසා මා ගොඩාක් ධර්ම දේශ පැහැදිලි කරද්දී කියන්නේ දෙමෝපියන් පූජනීය වෙන්නේ දෙමෝපියන් වන්දනීය වෙන්නේ ඒ දරුවන්ගේ ක්‍රියාකාරකම් තුලින්. ඒ නිසා මේ වගේ ක්‍රියාකාරකම් තුලින් අමුතුවෙන් පින් නුදුන්නට නිරන්තරයෙන් පින් ලැබෙනවා. පින් කෙතම් මේ සමාජයෙන් දාය ආද කර දෙන පුණ්‍යක් කෙතම්. ඒ නිසා මේ පින් කෙත නිසා ඒ ශක්තිය නිරන්තරයෙන් මේ මෞතුමියට ශක්තියක් වුණා ඒ ජීවිතයට. ඒ නිසා තමයි අපි කොච්චර බෙහෙත් දුන්නත් මොනතරම් බෙහෙත් දෙව්වත් කෙනෙක් නිරෝගී කරන්න බෑ. අපේ වෙදකම හිදකම කියලා දෙකක් තියෙනවා. කියන වෙදකම තිබුණාට වැඩක් නැහැ හෙදකම නැත්තම්. ඒ නිසා මේ අය හැම තිස්සෙම මේ මෞතුමියකට සොයා බලලා අවශ්‍ය කරන හැමදේම ලබා දීලා හිත සැරසෙන විදියට අවශ්‍ය කරන හැම වටපිටාවක්ම සලසා දීපු නිසා තමයි ඒ කාලයක් ඉච්චර කාලයක් හරි මේ ආයු කාලය රඳව ගන්නුනේ. ඒ නිසා ඒක ශක්තියක් වුණා. මේ මෞතුමියට පුදුම සැනසීමක් ලැබුණා. හැමතිස්සේ මේ හාමුදුරන්ගේ කතහඬ ඇහෙනවා කියන්නේ මේ මෞතුමේ පුදුම සැනසීමක් ලැබපු දෙයක්. ඒ මොකද අපිට මතකයි මේ ක්‍රමේ ඉවසේ හැමතිස්සේම මේ ශබ්ද වාහිනී ඔස්සේ පවා මේ හඬ ඇහෙන සරස්තර දුන්නා. මොකද මේ මෞතුමියට ඒක සැනසීමක් වුණා. ඒ නිසා ආධ්‍යාත්මික වශයෙන් විශාල සෝපද්භාවයක් ලැබුවා. ඒ නිසා මුතුන් මා විශ්වාස කරන්නේ මේ මෞතුමියට බින් දෙන්න අවශ්‍යම කියලා. මොකද ඉන්න කාලය සීමාව තුළ එතුමිය ඒ අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරලා අවශ්‍ය කරන විදිහට ආධ්‍යාත්මික ගොඩනගාගෙන සුවපත් කරගෙන කටයුතු කරන්නට යෙදුණා. ඒ ආධ්‍යාත්මික සුවපත් කරගන්න පුළුවන් අවශ්‍යම කරන රටපිටාව ගොඩනගා දුන්නා. මොකද ගොඩාක් දෙමෝපියෝ ළමයි උස්තැන් වලට ගොඩාක් තැන් වලට යොමු කරන්න ගොඩනගා උත්සාහවන්ත වෙනවා. දිවාරය මැරිලා මේ තමන්ගේ කාලයේ සමය හැමදේම කැප කරගෙන ලොකු තනතුර වලට යවන්න උත්සාහවන්ත වෙනවා. හැබැයි සමහර විට අවසාන කාලයේ මේ මෞපියන්ට ඒ ළමයි ඉස්මහත් වෙනකොට දැනුමෙන් මුහුකුරා යනකොට දරුවෙක්ගේ මුහුණ බලන්න බෑ. ඒ කියන්නේ අවස්ථාව නෑ. මොකද විදහස නෑ. ඒ කතිය හරි අවිවේකී කාර්ය බහුලයි. හැබැයි මේ අය හැමුනේ නෑ. ඒ වගේම චුරුගත්කම් වලින් ඉහළට ගිහිපු ආධ්‍යාත්මික වශයෙන් ඉහළට ගිහිපු වික්ෂුන් වහන්සේ නමක් වුණත් මුන්වහන්සේ කිසිම දවසක තමගේ මව් ගුණය අමතක කරේ නැහැ. හැමතිස්සෙම ඒ දේවල් සිහිපත් කළා කියලා ගන්න වෙන නිසා ඒසුමය මැතිය මෞතුමියගේ සුවපත් වීමට. ඒ නිසා තමයි එතුමිය සුවයේසේ යස් දෙක පියාගත්තේ. ඒ ඒ සාධුනාදීන් යස් දෙක පියාගත්තේ ඉදිරියට එතුමියට දෙයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ භෞතික ගොඩනගපු දේවල් භෞතික සම්බන්ධකම් ගොඩනගාගත් දේවල් හැමදේම අත්හරින වෙනවා. ඒ නිසා ඒ අත්හැරීම සියල්ල අත්හැරලා ගිහිපු නිසා තමයි වේදනාවක් නොලබ, ඒ වගේ මහා ලොකු පීඩාවකින් කෑ නොගහ ඒ අවසාන මොහොතේ ගන්න අවස්ථාව සලසා දෙන්න අවස්ථාව සැලසුනේ. ඒ නිසා මේ වෙලාවේ මේ හැමදේම සිද්ධ මේ මම මේ දේවල් සිහිපත් කරන්නේ මේ හැම දෙමව්පියෙක්ටම මේ ආදර්ශයක් කරගත යුතුයි. ඒ වගේම ඔබේ දරුවෙක් ඔබ සත්පුරුෂකම ගොඩනැගුවොත් ඒ දරුවා සත්පුරුෂකමෙන් ජීවත් වුණොත් ඒ සත්පුරුෂකම ඔබේ ජීවිතයට ආධ්‍යාත්මික සුවයට හේතුවක් වෙනවා. බයිතන්නපා මුල මුදල් වලින් මොන දේ ඔබේ දරුවෝ ගොඩනැගුවත් සමහර විට ඒ දරුවෙට ඒ සුවය ඔබට ලබා දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මේ වෙලාව තුළ අපි සැලසීමක් ඔබත් මේ හැම කෙනෙක්ම සැලසීම ලබන්නේ අන්නේ ආධ්‍යාත්මික සුවය සරසා දීපු නිසා. ඒ නිසා විශේෂයෙන්ම සසර සුවපත් කරගන්නට අවශ්‍ය කරන වටපිටාවක් ගොඩනගා ගත්තා. ඒ වගේම ලොවක් සුවපත් කරන්න අවශ්‍ය කරන දරුවෙක් බිහි කරලා දරුවෙක් ගොඩනගලා මේ සමාජයට යොමු කළා. අපේ ධම්මකරුණායක හාමුදුර ඇතුළු මේ සහෝදරිය ඇතුළු මේ දරුවන් මේ හැම කෙනෙක්ම මේ ජීවත් වෙන්නේ මේ ජීවේ ලබා දීපු නිසා. බුදුදහම විතරයි පැහැදිලි කරන්නේ කෙනෙක්ට ජීවේ ලබා දෙන්නේ දෙමව්පියෝ කියලා. සෑම ආගමකම ගන්නවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ තමයි ලෝකේ මවල තියෙන්නේ. දෙවියන් වහන්සේට අනුව තමයි ලෝකේ පවතින්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත අකමැත්ත තමයි ලෝකේ සිද්ධ වෙන්නේ කියලා බොහෝ ආගම්වල උගන්වනවා. හැබැයි දහමක් දර්ශනයට එහා ගිහින් දහමක් බුදු දහම කියන්නේ. ඒ නිසා බුදු දහම තුල පැහැදිලි කරන්නේ මේ ලෝකේ විශ්ව නිර්මාතෘවරයා නිර්මාපක කවුරුවක් නෙවෙයි, දෙමව්පියෝ. ඒ ජීවයක් ලබා දුන්නා. ඒ නිසා ඔබ යමක් අද කරනවද, ඔබ සමාජයේ යම් තැනක අදින්නවද, ඔබ සමාජයේ සත්‍යයක් අද අත්විඳිනවද, අත් දකින්නවද, මේ සියලු දේම පුරෝගාමියා නිර්මාතෘවරයා ඔබේ දෙමව්පියෝ. ඒ නිසා ඒ අතර අම්මා කියන පුංචිනේ චරිතය අද අපේ සිංහල කියන මිනිස්සුත් කතා කරන මයි බෝඩ් කියන සංකල්පයක්. මයි බෝඩ් ලා නෑ, අපිට අම්මේ කියලා කියවෙන යම් දෙයක් උනම් පස්සේ උනත් අම්මේ කියන වචනේ, අම්මා කියන වචනය මෙච්චර මේ දුරට අපිට සමීප වෙන්නේ මේ අම්මා කියන චරිතය, තාත්තා කියන චරිතය අපිට ජීවයක් ලබා දීපු නිසා, ජීවිතයක් ලබා දීපු නිසා. ඒ නිසා ඔබ සත්පුරුෂ වෙලා අද සමාජයේ මේ හැම කටයුත්තක්ම සිද්ධ කරන්නේ අදිතාලම මූලිකම වශයෙන් ඔබට ගොඩනැගුවේ මේ දෙමව්පිය. ඒ නිසා ඒ ශක්තියයි මේ වෙලාවේ ගුණයක් හැටියට සිහිපත් කරන්නේ මේ චාරිත්‍ර සිද්ධ කරන්නේ ඒකට. දැන් ලෝකේ ගොඩාක් මිනිස්සු චාරිත්‍ර කරනවා. හැබැයි අභිචාර විදිහේ මේවා, මේ අභිචාර විදිහේ හරය ඇති දේවල් තියෙනවා, හරය නැති දේවල් තියෙනවා, අර්ථයක් ඇති දේවල් තියෙනවා, අර්ථය නැති දේවල් තියෙනවා. හැබැයි දහමත් එක්ක ගොඩනැගිච්ච ජන වර්ගයක් තමයි සිංහල ජන වර්ගය. සිංහල ජන වර්ගය අර්ථයක් ඇති දේවල් සිද්ධ කරන්නේ. ඔබට අද කන්න සූදානම් කරලා තියෙනවා අතන. වෙනම ආහාරය සූදානම් කරලා තියෙනවානේ. කන්න දෙන්න ඉස්සරලා මේ ධර්මයක් ලබා දෙන්නේ මේ දහම කියන දාණය අර බඩ පුරවන දෙයට වඩා අර්ථයක් සැලසෙන නිසා. කෑමක් තුලින් බඩක් පිරෙනවා. අපිට වේලකට ඒක ඇතිනේ. දැන් අපි රාත්‍රියට ආහාරය ගත්තාන් පස්සේ උදේ වෙද්දී නැවත උසකින් නැති වෙනවා. ඇයි? අපි ගන්න ආහාරය ජීර්ණ වෙන නිසා. ඒ නිසා ඒක හැමතිස්සෙකම නදාපව මේ පවතින දෙයක් නෙවෙයි. හැබැයි අපි දහම කියන එක එක වෙලාවකට ගන්න එකක් නෙවෙයි. අපේ හාමුදුරුවෝ සිපත්‍රාගේ වගේ මේ ධර්මය තුලින් අපි අධ්‍යාත්මික සුවයක් ලබනවා නම් ඒක අපිට මෙලෝ විතරක් නෙවෙයි සසර සුවපත් වීමටත් හේතුවක්. ඒ නිසා මේ හාමුදුරු කොච්චර ඉහළ මට්ටමේ හිටියත් පුදුම පෙරුවක් කෙනෙක්, ගෞරවයක් තියෙන භික්ෂුන් වහන්සේ නමක්. ඒ වගේම හාමුදුරු කෙනෙක් කියන වචන ඇතුළු දනගහල වඳින්න පුළුවන් විදියට පුදුම විදියේ ඒ සිල්වත්කමක් ඇති කරගෙන ගොඩනගච්ච හාමුදුරන් වහන්සේ කෙනෙක්. ඒ නිසා මේ දේවල් මේ සිහිපත් කරන්නේ මේ අපේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ. මගේ ජීවිතය තුළ පවාම අපේ සාබාඩ්‍ය සාම්ප්‍රදායික පන්සල් ප්‍රමේය තුළට එහා ගිහිපු අධ්‍යාත්මික සුවයක් සැලසෙන ජීවිත මේ තුනේ අපි දකින්න පුළුවන් ආදර්ශ අපි ගන්න පුළුවන් දේවල් නිසා අපිටත් නිරන්තරයෙන්ම අපේ ගුරුවරයෙක් විදිහට අපි සලකන්නේ වාස්තේගේ ජීවිත අපිටත් පුදුම ආදර්ශයක්. ඒ වගේම අපේ ජීවිතයටත් ඒක එළියක් ආලෝකයක් බවට පත් කරගන්න පුළුවන්. මේ මෞතුමියටත් ඒ ආලෝකය තමයි ජීවිතේ එළිය කරන නිසා මේ ධර්ම දාණය සලසා දෙන තේ නිසා නැත්නම් උන්වහන්සේට පුළුවන් මෙතන වැඩ ඉන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේට කොහේ හරි ඉඳගෙන මේ දේවල් මෙහෙවන්න තිබුණා. හැබැයි මේ ඇවිල්ලා මේ මග දෙපස ඉඳලා මේ පරිසරයේ හැම දෙයක්ම සකස් කර කොච්චර වෙහෙසක් ගත්තද බලන්න. ඒ නිසා මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ උන්වහන්සේට තිබිච්ච ඒ දායාදගියට. ඒ නිසා විශේෂ මේවා අපි තේරුම් ගන්න ඕන. අපි මේ දේවල් අපේ ජීවිතේට එකතු කර ගන්න ඕන. මේ ගම්මට්ටමේ අපි මේව නැති කරගෙන යන්නේ. මේ හරය අපි අද නැති කරගෙන යන්නේ අපි මිලමුද කොකොලක ඇරි වලටයි කාසි වලටයි වටිනාකම දීලා මේ ගොඩනැගිලි වලටයි කොන්ක්‍රීට් ගොඩවල් වලට යකඩ ගොඩවල් වලට වටිනාකම දීලා අපේ සුවය අපි නැති කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ ආධ්‍යාත්මික සුවය සලසා ගැනීම නිසා මම ගොඩාක් ගන්න කියන්නේ මම පොඩි බණ පදයක් කියන්නේ. මොකද මම ගොඩාක් සාබාඩ මේ විනාඩි 30 මේ 30ක් 40ක් වගේ පොඩි කාලේ තමයි කොහොමවත් කියන්නේ. හැබැයි මෙතන එච්චරවත් කියන උත්සාහවන්ත වෙන්නේ නැහැ. මොකද අපේ නායක හම්බුන වහන්සේ විසින් යම් දෙයක් කරනු කාරණා පසුව දේශනා කරන නිසා මට අවශ්‍ය වෙන ප්‍රධානම දේ තමයි මෙන්න මේකේ වටිනාකම පැහැදිලි කර දෙන මේ මෞතුමිය වෙනුවෙන් මට වචනයක් කියන්න අවස්ථාව සලසා දීම උන්වහන්සේලා මේ සහෝදරය ඇතුළේ මේ අය කරපු මේ සේවාව මේ කැපකිරීම පොඩ්ඩක් යම් විදියට යමක් මේ සමාජ අනිත්‍යයට ආදර්ශයක් විදියට සිහිපත් කරන්නත් ඒ වගේ පොඩි දෙයක් ඔබට යම් අවවාදයක් විදියට පැහැදිලි කරන්න බුදුහාමුදුරුවන්ගේ 84000 ධර්මස්කන්ධය පැහැදිලි කරාට මේ ධර්මස්කන්ධය ගුණා දහම මේක මහා පුදුලද විශාල ධර්මස්කන්ධයක්. හැබැයි මේ ධර්මය තුලින් අපිට පොඩි බණපදයක් තුලින් උනා ජීවිතයේ දෙයක් උකහා ගන්න මේ තේරුම් ගන්න අවබෝධ කර ගන්න පුළුවන්. මම ඔබට යම් ධර්ම ගාථාවක් පැහැදිලි කරා. මම මුලින්ම පැහැදිලි කරා මේ අනුගුණ කියන දේවල් ගැන. දැන් බණ කෙටියෙන් පැහැදිලි කරන්න මම තෝරගත්ත ගාථාව තුල පැහැදිලි කරේ සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති ලෝකේ ඉසමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාර අනිච්ඡාති සියලු සංස්කාර ධර්මයන් අනිච්ච වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඉච්ඡ කැමති වුණා කියලා කැමති විදිහට පවතින්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. මේ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා අපේ මෞතුමිය තවත් කාලයක් හිටියනම් හොඳයි කියලා. අපේ මෞතුමිය ළඟදී හරි අපිට මේ වචනේ ඇහෙන්න මේ වචන අහගෙන හරි අපිට හිටියනම් හොඳයි කියලා අපි ඉච්ඡ වෙනවා කැමති වෙනවා. හැබැයි එහෙම වෙන්නේ එහෙම අපි ප්‍රාර්ථනා කරාට එහෙම වෙන්නේ නැහැ. ලෝකයේ ස්වභාවය බුද්ධහමට අනුව සත්‍ය ස්වභාවය තමයි අනිච්ච අනිත්‍ය මේ ස්වභාවයන් යුක්තයි. එනිසා මේ යදහා පඤ්ඤාය පස්සති යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් නුවණින් මෙන්න මේ දේවල් කල්පනා කරනවා නම් තනි බින්දති ලෝකේ ඒක නම් මේ දේවල් ගැන කලකිරීමට වඩා අවබෝධයක් ඇති කර ගන්නවා. අනේ අවබෝධය තමයි විසුද්ධිය ගැළවීමකින් සමවතින්නේ. ඔබ අපි හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන ලෝකයේ සුඛයි නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. හැබැයි මේ ලෝකයේ නිට්ටය නෑ. මේ ලෝකේ හැමදාම එක විදියට පවතින්නේත් නෑ එක විදියට තියෙන්නේත් නෑ. පුච්චරත් එහෙමයි. ඔබට අපිට මේ මෞතුමියගේ ජීවිතය තුලින් දකින්න පුළුවන් මේ මෞතුමිය කොච්චර තරුණ පොඩි වයස ළදරු වයස තරුණ වයස මේ හැමදේම ගත කළා. හැබැයි යම් කාලයක් මේ ඇඳේ මේ කටයුතු කරපු ආකාරය ඒ වගේ ඔබේ මගේ ජීවිත දිහා බලන මම ඔබ අපි ටික ටික මොකද වෙන්නේ කියන අපේ ජීවිතවල ස්වභාවය. ඒ නිසා මේක මේ අපි හිතනවා නම් මේ වෙනස් කරන්න පුළුවන් එක එක උපක්‍රම යොදලාද හැමදේ වෙනස් කරන්න අපි උත්සාහවන්ත වෙන්නේ. අපි මේ ඇත්ත ධර්ම පිළිගන්න කැමති නැහැ. අපි හැමතිස්සෙම උත්සාහවන්ත වෙන්නේ අද නිසනාරී අධ්‍යාපන ක්‍රමය ඇතුළේ මේ ක්‍රමයත් එක්ක අපි හැමතිස්සෙම උත්සාහවන්ත වෙන්නේ හැමදාම මේ සපසේ මේ සුවසේ මේ හැමදාම සදාකාලිකයි කියන සිතුවිල්ලත් එක්ක යන්නේ. හැබැයි එහෙම බැහැ. අපි ප්‍රාර්ථනා කරාට මේ ලෝකේ සත්‍යක් තියෙනවා. ඒ සත්‍ය තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වතු කරලා දේශනා කරේ ලෝකයාට. ඒ ලෝකයා මේ අවිද්‍යාව නිසා මේක සැපයි සාරයි නිත්‍යයි සුඛයි කියලා යන එක තුළ හැමදාම මේ දුගතියට යන උත්සාහවන්ත වෙන්නේ අවිද්‍යාවට ලක් වෙන්නේ. ඒ නිසා මේ සංස්කාරකේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල් දෙවියන් වහන්සේවත් කවුරුවක් නිර්මාණය කරපු ඒ දේවල් නෙවෙයි. මේවා හේතුඵල ඇතුව හටගත් දේවල්. ඒ නිසා හේතුඵල ඇතුව යම් දෙයක් හටගත්ත නම් ලෝකේ යම් කෙනෙක් යම් සත්වෙක් විහිුණා නම් මේ ලෝකයට ඒ සියලු දේ ඒ විදියට පවතින්නේ නැහැ. ඒ නිසා ඒක නිත්‍ය නැ අනිත්‍යයි. නිත්‍ය නැ අනිත්‍යයි. ඒ වගේ මේ නිත්‍ය නැත්නම් වෙනස් වෙනවා නම් කැමති විදියට පවතින්නේ නැත්නම් ඒ දේවල් අපිට සුඛයි සැපයි කියලා ගන්න බැහැ. පොඩි වෙලාවක් තුර සැපක් තියෙනවා. ඔබ වාඩි වෙච්ච වෙලාවේ ඔබට යම් සැලසීමක් ලැබෙනවා. හැබැයි වාඩි වෙලා ඉන්නකොට ටික වෙලාවක් ඉන්නකොට වාඩි වෙච්ච එකම දුකක් වෙනවා. ඒ නිසා මේක ස්ථිරසාර සතක් නෙවෙයි. తాවකාලිකව යම් සැලසීමක් තෘප්තියක් අපි දෙයකින් ලබන්න පුළුවන්. හැබැයි ඒක සදාකාලික නෑ. පොඩි වෙලාවක් තුන. ඒ නිසා දුක්සහගත බවයි. මම කියලා ගන්න දෙයක් නෑ. මගේ කියලා ගන්න දෙයක් නෑ. මගේ කියලා මම මොනවද අරගෙනද? මම කියලා කෙනෙක් මම විශ්වාස කරාට, මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හැමදේම සිද්ධ කරාට මට මමවත් නැහැ. ඒකනේ මෞතුමියට ශක්තිය දුර්වල වුනේ. මෞතුමියට හැමදේම අපේ හාමුදුරු ඇතුළු, මේ සහෝදරිය ඇතුළු, මේ බෑන්ඩ්වල් ඇතුළු, මේ මුණුබුරුගිනි පිරියන් ඇතුළු, ඒ වගේම සහෝදර ඥාති හිතයි සිං ඇතුළු හැමදේ කෙනෙක්ම සිද්ධ කළේ. ඒ මෞතුමියගේ ශක්තිය මෙලෝ වශයෙන් මේ මෞතුමියට නැතුණා. ඔබට මටත් එහෙමයි. මම මොන දේ කළත් මට හදිස්සියෙන් හරි අන්ත භාගයක් හරි මොකක් හරි ඉඩක් හැදුවොත් මට මගේ දේක් කරගන්න බැරි වෙනවා. නිසා ඒක නොවෙනවා කියන්න බෑ. ඒක වෙන්න පුළුවන්. ඒ නිසා මම මට කියලා අල්ලගත්තම මෙලොවම මගේ ශක්තිය මට නැති වෙන්න පුළුවන්. ඒ නිසා මෙලොවට විතරක් නෙවෙයි බුදුදහම තියෙන්නේ. මේ ඉන්න කාලේ කාලා බීල කරන්න ඕන දේවල් කරලා, විඳින්න ඕන දේවල් කරලා සැප හොයන එකක් නෙවෙයි බුදුහාමතුල පැහැදිලි කරන්නේ. සසර ගමනක් තියෙනවා. ඒක නවාතයන් පළක විතර අපි හැම කෙනෙක්ම කටයුතු කරන්නේ. එහෙනම් එතන තුල මම කියලා කෙනෙක් පෝෂණය කරනවට වඩා මම තේරුම් ගන්නු මම කියලා කෙනෙක් පෝෂණය කරනකොට අපි මේ අවිද්‍යාවට යන්න හොඳ නැහැ. වැරදි දේවල් තුලින් කටයුතු කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපිට ඒක දෙවන සිද්ධ වෙනවා. ඒ නිසා මම කියන කෙනෙකුත් නැත්තම් මොන වෙනුවෙන්ද අපි ගොඩාක් දේවල් කටයුතු කරන්නේ. ඒ නිසා තේරුම් ගත යුතුයි මේ ස්වභාවය. ඒ නිසා මේ සංස්කාරවල ස්වභාවය තේරුම් කරගෙන ඉන්න කෙනා කවදාවත් හිත තුල ව්‍යාපාදයේ අධික රාගය, අවිද්‍යාව මේ සිතුවිලි දුරු කරනවා. ඒ නිසා ගැටීම්, ඇලීම් පුළුවන් තරම් අඩු කරගන්න තරමට හිතට සැනසීම ඇති කරගන්න පුළුවන්. හිතේ සැනසීම ඇති කරගන්න තරමට මෙලොව සැනසීම වගේම සසර සුගතිය ඇති කරගන්නත් පුළුවන්. මේ හාමුදුරුවෝ සිහිපත් කරන කැඩපත කණ්ණාඩිය අපේ මූණ බලන්න තියෙන එක. අපි මූණ බැලුවාන් පස්සේ අපිට පේනවා මූණේ තියෙන යම් යම් දේවල්. අපිට යම් යම් මොහොත මේ පිරිසිදු කරන්න ඕන ස්ථාන තියෙනවා නම් ඒ දේවල් හදා ගන්න පුළුවන්. මොහොත පිරිසිදු කරගන්න තියෙන කැඩපත. එතකොට ඒ කැඩපත වගේ තමයි මෙලොව ජීවිතේ අපි සුවපත් කරගත්තොත් ඒක සසර සුවපත් කිරීමට හේතුවක් වෙනවා. නිසා මේ මෞතුමියන්ලගේ චරිත තුලින් අපි ඒක දැක්කා. පැරණි අපේ අය තුලින් ඒ චරිත අපි දැක්කා. ඒ අය ගොඩාක් භෞතික දේවලින් ගොඩනගන්න බෙහෙත් ඡාය නෙවෙයි. ඒ කටි ගොඩාක් ගොඩනැගිලි ගොඩනගන්නවත්. ඒ වගේම ගොඩාක් දේවල් රැස් කරගෙන තණ්හාව වැඩි කරගන්න උත්සාහවන්ත විචයාවක් නෙවෙයි. මේ ලෝකේ අත්හැරෙනවා, මේ ලෝකේ අත්හැර දාලා යන්න වෙනවා කියන එක අවබෝධ කරගෙන කටයුතු කරපු අය. ඒ නිසා ගොඩාක් ඒ දේවල් නිසා පව් පුරව ගත්තේ නැහැ. ඒ දේවල් නිසා හිත කිප්ටි කරගත්තේ නැහැ. මොකද තමන්ගේ ආධ්‍යාත්මයට බලපාන්නේ තමන්ගේ සිතුවිලි හා ක්‍රියාකාරකම්. ඒ නිසා මේ වෙලාව තුලන්නේ පරිවිදයයි ඔබ මම තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ ලෝකය තුල ඔබ මම උපදිච්ච කෙටි කාලය තුල මේ මෞතුමිය අවුරුදු 89ක් වගේ දීර්ඝ කාලයක් හිටියා. හැබැයි අපි අද යන ලොකු දියුණු යුගයක හරි විද්‍යාත්මක ක්‍රමවේදයක් කියන අපි අද හැබැයි අපිට අහිමි වෙච්ච ගොඩක් දේවල් තියෙනවා. ආයු කාලය, නිරෝගීකම, මානසික සුවය මේ දේවල්. ඒ නිසා මෙන්න මේ දේවල් වලින් අපි කොහොසත් වෙමු. මේ දේවල් අපි ගොඩනගා ගනිමු. අපේ සිත තුළ මේ වැති කර ගනිමු. හැමතිස්සෙම හිත පිරිසිදුව ජීවත් වෙන්න. හැමතිස්සෙම හිතෙන් සිතුවිලි පිරිසිදු වෙන වගේම හටින් පිට කරන වචන තුලින් තවත් කෙනෙක්ට අයහපතක් නොවන වචන පිට කරන්න. කයින් කරන ක්‍රියාකාරකම් වලින්, කයින් කරන දේවල් වලින් තවත් කෙනෙක්ට හානියක් නොවන, තවත් කෙනෙක්ට යහපතක් සැලසෙන ක්‍රියාකාරකම් කටයුතු සිද්ධ කරන උත්සාහවන්ත වෙන්න. එතකොට ඔබට අපිට පුළුවන් මේ දේ යම් සැලසීමක් ඇති කර ගැනීමට ඒක ගැළවීමට හේතුවක් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන්නේ මිනිසු පිනවන්න නෙවෙයි, මිනිසු ගලවන්න. ඒ නිසා මේ අවබෝධය අපේ ජීවිතය තුළ ඇති කරගනිමු. මොකද මේ දුර්ලභ ධර්මය අපිට ලැබිලා තියෙනවා. ලෝකේ බහුතරයක් මිත්‍යා දෘෂ්ටික ආගම් අදහනකොට මේ දුර්ලභ ධර්මය අපිට ලැබිලා තියෙන්නේ අපේ ගැළවීම ඇති කර ගැනීමට. ඒ නිසා ඒ දේ ඇති කර ගනිමු. මේ ලෝකයේ තුල අපි තේරුම් ගනිමු අපිට ඉන්න තියෙන පොඩි කාලය නම් මේ ලෝකයේ භෞතික දේ තුල වටිනාකමක් ඇති කරලා දෙනවට වඩා භෞතික දේ තුලින් අපේ හිත අපිරිසිදු කරගෙන, අපේ ක්‍රියාකාරකම් අපි වැරදි කරගෙන, අපි අපිරිසිදු වෙනවට වඩා මේ දේවල් තුලින් අපේ හිත පිරිසිදු කරගෙන, අපේ ක්‍රියාකාරකම් යහපත් කරගෙන අපේ මෙලොව සැනසීම උදා කරගන්න උත්සාහවන්ත වීම තමයි වැදගත් වෙන නිසා මුලින් කු වගේ සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනාත්මා ඒ නිසා මෙන්න මේ දේ තේරුම් අරගෙන කටයුතු කරන්න උත්සුක වෙමු මේ අම්මා වෙනුවෙන් අර්ථවත්දයකට එතකොට ඔබ මේ සිද්ධ කර අර්ථවත්දයක් මේ අහපු එක පදේ වුණත් මේක වචනේ වුණත් අර්ථවත්දයක් නම් ඒක අර්ථයක් ඒක අපේ පැරණි මිනිස්සුකුවේ අපි අර්ථයෙන් ධර්මයෙන් ගොඩනැගෙච්ච ජන වර්ගයක් අර්ථයෙන් ධර්මයෙන් ආගමෙන් දහමෙන් නෙමෙයි අර්ථයෙන් ධර්මයෙන් අර්ථවත් දහමකින් ගොඩනැගිච්ච අය ඒ නිසා මේ දහම අර්ථයක් තියෙන දෙයක් මේක මරණයෙන් පස්සේ ගන්න අර්ථයක් නෙවෙයි මරුණාන් පස්සේ අර්ථයක් අරන් වැඩක් නැහැ ඉන්න කාලය තුල අර්ථය හදාගත්තොත් ඒ අර්ථය තුලින්ම අපිට සැනසීමක් ලබා ගන්න පුළුවන් ඒ අර්ථය තුලින්ම අපිට ගැළවීමක් හදා ගන්න පුළුවන් ඒ නිසා මෙන්න මේ දේ තේරුම් ගනිමින් ඉතින් මම ගොඩාක් කරු පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ අපේ නායක හම්දුරු ඉන්න නිසා මේ වෙලාව තුල මේ කෙටියෙන් පොඩි දෙයක් පැහැදිලි කරේ ඉතින් යම් විදියකින් මේ දේ ඔබ පොඩි දෙයක් ඉගෙන ගන්න මම ඔබ මා අපි කවුරු තේරුම් ගනිමු මේ සංස්කාර මේ සියලු දේ ස්වභාවයෙන් අපිට අත්හරින වෙනවා මේ වල අයිතිකාරයෝ නෙවෙයි අපි පොඩි කාලයක තුල ඉන්නයි විතරයි ඒ නිසා මේ පොඩි කාලය තුල අපි මේ දේවල් වල ස්වභාවය තේරුම් අරගෙන ස්වභාවය තේරුම් අරගෙන මේවා මොන වගේ දේවල්ද මේවල ස්වභාවය තේරුම් අරගෙන මේවා කෙරෙහි බැඳෙනවා ඇලෙනවා වෙනුවට මේ දේවල් පරිහරණය කරන්න ඕන හැබැයි මේ දේවල් නිසා අපි අපේ සසර දුගතිගාමී කරගන්න හොඳ නැහැ හිත කිලිටි කරගන්න හොඳ නැහැ ඒ වගේම අපි අපිරිසුදු වෙන්න හොඳ නැහැ මේ දේවල් තුලින් අපි පිරිසුදු භාවය ඇති කරගෙන මෙලොව සැනසීම ඇති කරගන්න උත්සාහවන්ත වෙමු කියලා සිහිපත් කරමි මේ කෙටි බණපදය අවසන් කරනවා මේක ගොඩාක් ලොකු මාත්‍රකාවක් මේ මම පොඩි වචන දෙකකින් තුනකින් පැහැදිලි කරාට මේක ලෞකික දෙයක් නෙවෙයි මේ ලෝකෝත්තර දහමක් හැබැයි මේ දේ තුලින් මම මේ වෙලාවත් එක කියන නිසා තමයි මේක කෙටියෙන් මේ තේරුම් කරලා පැහැදිලි කරන්න දෙන්න උත්සාහවන්ත උනේ අපි තාම ලෞකික අයනේ ලෞකික දේ තුලනේ කටයුතු කරන්නේ ඒ නිසා මේ ලෞකිකත්වයෙන් එහාට යා යුතුයි හැබැයි ලෞකික දේ තුලින් අවබෝධයේ සරසා ගනිමු මේ දහම ටික ජීවිතේ දෙකතු කරගෙන මේ ඖෂධය විතරයි අපිට ගැලවෙන්න තියෙන්නේ මේ දහම ඖෂධය විතර අපිට එකම සැනසීම තියෙන්නේ අනිත් දේවල් සියලු දේ මේ අපි කියලා යන දේවල් තාලේ යන දේවල් ඒ නිසා මෙන්න මේ ඖෂධය ඔබේ ජීවිතයට ඇති කරගෙන ආධ්‍යාත්මික සුවය ලබා ගන්න මේ මෞතුමේ ඖෂධය ලබා ගත්ත නිසා තමයි ඒ සුවපත් භාවයේ සරසා ගත්තේ ඒ නිසා මමත් ඔබත් අපි කවුරුත් මේ ඖෂධය අපේ ජීවිතයට එකතු කරගෙන මේ ආධ්‍යාත්මික ජීවිතයේ සුවපත් කර ගැනීමට සසර ජීවිතයේ සුවපත් කර ගැනීමට සුඛවන්ත වෙමු කියලා සිහිපත් කරමි මේ යම් ධර්මානුශාසනාවක් කෙටියෙන් ශ්‍රවණය කරලා ඔබ විසින් අප විසින් ගොඩ නගාගත් මේ ධර්මයේ ශක්තිය පුණ්‍ය ශක්තිය අමුතුවෙන් පින් දෙන්න අවශ්‍ය නැහැ අපේ හාමුදුරනාහස මමුණින් කියවගේ පින්කෙත මේ පුණ්‍ය කෙත්තු තුල ගොඩ නගාගත්තේ පුණ්‍ය ශක්තිය මේ මෞතුමියට ලැබේ වාසර සේවා මේ මෞතුමියගේ සසර භවය සුවපත් වෙලා ජාත්‍යාදී සසර දුකින් අත් මිදලා අවසානයේ උතුම් නිර්වාණ අවබෝධය සලසා ගැනීමට මෞතුමියට මේ සිද්ධ කරගත්ත සියලු පුණ්‍ය ශක්තීන් හේතු පාරමිතා වේවා කියලා අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරමු සාදු කියලා සාදු ඥාති පින්දෙන ගෞරවනීය හාමුදුරන් වහන්සේට පිරිකර පූජා කරන අවස්ථාව හැම දිනෙකම ඒ පිළිගරට සමාදන් වීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න සාදු සාදු සාදු අපේ දයාබර මෑණියන්ගේ දියෝමේ ඉන්නේ සද්දිනේ සිදු කරන පින්කම හැටියට අද දින රාත්‍රියේ සිදු කරපු ධර්ම දේශනාවයි ගෞරවනීය පුණ්‍යහඳුරන් වහන්සේ විසින් සිදු කළේ ඉතින් අපි වහන්සේට ගොඩක් වෙනට ඕන ගමේ විහාරස්ථානයේ බාරව කටයුතු කරන ස්වාමීන් වහන්සේ හැටියට ප්‍රදේශවාසීව හැම දිනාටම මහත් වූ දෙහිකක් වන ආන්දරන් වහන්සේ ඉතින් උන්වහන්සේ රැක බලා ගැනීම ඔබ හැම දිනාටම යුතුකමක් වෙනවා ඉතින් මම හිතන්නේ අපේ ප්‍රදේශවාසී පින්තුන් ඉමහත් ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ වැඩක බලා ගන්නවා ඒක ඉතාම වටිනා දෙයක් ඉතින් ඔබ නිවෙස්සන සෑම කටයුත්තකදීම උන්වහන්සේගේ නමද ආගමික සහයෝගය ලැබෙනවා විශේෂයෙන් අපේ මෑණියන්ගේ ජීවිතේ පුරා මේ සැලැස්ම සමයේදී ගෞරවනීය පොඩි හඳුනන වහන්සේගේ ආශිර්වාදය ලැබුණා මෑණියන් අවසන් මොහොතේ හුස්ම ගන්න මොහොතේදී අපේ පොළිහාමුදුරන් වහන්සේ මෑණියන්ගේ ළඟ හිටියා. ඉතින් ඒක අපට ලොකු ශක්තියක් වුණා. ඒ සියලු පින් බලයෙන් උන්වහන්සේට නිරුක් නිරෝගී සම්පන්නිය කෙරෙහිවනේ සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ අවස්ථාවේදී පංචශීලයේ සමාදන් වීමෙන් ඒ වගේම සම්බුද්ධ පූජා පැවැත්වුවා. මගේ දෙපස ආලෝක පූජා, මල් පූජා ආදී සිදු කරලා බුද්ධ ධර්ම සංගීතයෙන් පෙරවන විශේෂී අප්‍රමාණ පින් දහම් සිදු කළා. ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දිනක්වත් පූජා කිරීමෙන් අෂ්ට පරිස්කාර සිවුරු පිළිකර සහිත මේ ධර්ම පරිස්කාර පූජා කිරීම ආදී වශයෙන් රැස්කරගත් සියලු ගුණ ධර්ම වල බලයෙන් මේ දින කිහිපයක් ඇයි නැතෙන් වෙනවලු දයාබ්‍රමණියන් මේ පින් අනුමෝදන් වන්නට පුළුවන් කෙනෙක් සිටිත් නම් ඒ පින් අනුමෝදන් සුවපත්ත්වවා. මේ පින් සුවපත්ත්වයේ යෝගනමින් මිය ගොස් පින් වාරකෘත් වේ කිසියම් ඥාතිවරුන්ට කියනනම් ඒ සියලු ඥාතියේ බුද මේ පින් දැක සුවපත්ත්වවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අදයි රැස්කරගත් මේ සියලු කුණ ධර්මයන් දෙවියන්ගේ අනුමෝදන්ව ගෞරවනීය දේශකයන් වහන්සේ ප්‍රධාන පින්කමට සහභාගී වුණු අත සිදුන ඔබ හැම දෙනාටම දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය ආශිර්වාදයක් සරසා දෙත්වා කියන කතුමින් අපේ දෙවියන්ටත් කුණ අනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. අද අපේ ස්වාමීන් වහන්සේට තව බණකට වඩින දෙනිසා උන්වහන්සේට සමුදෙමු. පින්දුන හැම දිනාටම නිරොක් නිරෝගී සම්පන්නිය කියලා ජීවනයේ සැලසේවා කියන කතුමෙන් අපේ සෙත්ගතා ප්‍රකාශ කරනවා. අභිවාදන සීලිස්ස නිත්‍යං වන්දහා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සංග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමින්ජතු. හොඳයි පින්තුනි, හැම දිනෙකම මේ ඉතාම සත්පුරුෂී කමිට සහභාගී වෙන අවස්ථාව මේ උතුම් මේ කමිටුලි ජයන්ත කරගත්තා කොහොමද ඵලය ඔබ මේ හැම දිනටම ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අදයි ස්වාමීන් වහන්සේට ගමන් පහසුව සලසා දෙන්න, උන්වහන්සේ වැඩමවන්න, පින්තුන් උදව් කරන්න, අනිත් පින්තුන් නිහඬව සාදරයෙන් තැවෙන්න. අදයි පින්තුන් සාපොතට පොඩි වෙලාවක් තැවෙන්න, වැඩි වෙලාවක් ගන්නෙ නෑ ඔබට. ඉක්මනට අපි අවශ්‍ය සුණානික සලසා දෙනවා. පොඩි වැඩිසටහන අද පළවෙනි විනාඩි 15 විතර අපි මේක අවසන් කරනවා. ඉතින් ධර්ම දේශනාවට සමගාමීව මම ඊටම පොඩි ධර්ම කරුණක් විතරක් පැහැදිලි කරලා දෙන්න කැමතියි. මම දැන් ඔබ හැම දෙනාටම හරි වටින පොඩි කතාවක්. එක්තරා බෞද්ධ සාහිත්‍යෙම නෙවෙයි ආධුනික සාහිත්‍යයේ තාම වැදගත් කතා ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා. ඒක තමයි මේ මිනිස් ලෝක එක්තරා කෙනෙක් වහා පින්දහම් කරලා වාසය කරලා තියෙනවා. මිනිසුන්ට හුඟා ගොඩ නැගිලි හදලා දීලා අසරණයට සලකලා දීර්ඝ කාලයක් සුවිශේෂී පින්කම් ටිකක් මේ කෙනෙක් කරලා තියෙනවා. මෙහෙම කරලා මේ තැනත්තා මරණය පස්සේ දිවි ලෝකෙ ගිහිල්ලා. දිවි ලෝකෙ ගියාට පස්සේ දිවි ලෝකෙ නැති දෙවරු මෙයාට සිහිපත් කරලා දීලා කොමන පින්කමක් කරපු නිසාද මේ දිවි ලෝකෙට ආවේ කියලා. මෙයාගෙන් අහුවල ඔබ කරපු කොයි පින්කමෙන් ආවද කියලා ඔබ හිතනවාද කියලා. තොර මෙයා කිව්වල මම මෙච්චර ගොඩනැගිලි හදලා දීලා තියෙන මිනිසුන්ට ගෙවන් මෙච්චර හදලා දීලා තියෙනවා. තොර දේව කියනවා නෑ නෑ එහෙම නෙවෙයි ඔබේ හේතුව කියලා. ඊට පස්සේ කියනවා මම මෙච්චර අනාථයන්ට සලකලා තියෙනවා. ඒ දේවල් කියලා. නෑ නෑ ඒවත් නෙවෙයි කියලා. දැන් මේ ලොකු පින්කම් ගැන මෙතන සඳහන් කරනවා. සඳහන් කරනකොට හැම දෙයකට මේ දෙවිය කෙනෙක් නෑ. ඒ කිසිම දෙයක් නෙවෙයි ඔබ මේ දිවි ලෝකෙට එන්න ප්‍රබලවසේ හේතුනේ කියලා. ආසන මොකද හේතුව වශයෙන් කිව්වේ මෙතනයි තියෙන අවස්ථාවක ගොඩනැගිලා හදනකොට ඒ ගොඩනැගිලි අර පාදයේ අතිවාරම කපන තැන වතුර නැගිලා තිබිලා තියෙනවා. ඒ වතුර නැගිච්ච තැන එක කූඹියක් වැටිලා තියෙනවා. අන්නේ කූඹිය ඇඟිල්ලෙන් අරගෙන ගොඩට දාලා තියෙනවා. අන්න ඒ පිනෙන් තමයි මේ දිවි ලෝකයේ මේ ප්‍රබලම සැප සම්පත ලබන්නේ හේතුණිය කියලා. එතකොට මේ අහල තියෙනවා එහෙනම් මං අච්චරතරු පින්වලට මොකද උනේ කියලා. නෑ ඒ පින්ගාන අනිසංසක වල ලැබෙනවා. හැබැයි ඒ ඔබ හැම පින්කමක්ම කරේ අවංකවනේ. ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙයි. කීර්තිය බලාපොරොත්තු වෙයි. ප්‍රශංසා බලාපොරොත්තු වෙයි. සමාජයෙන් කැපී පෙනෙන බලාපොරොත්තු වෙන තමයි ඔබ හැම දෙයක්ම කළේ. නමුත් ඔබ අර කූඹි අරන් ගාපේක කාටවත් පේන කරපු දෙයක් නෙවෙයි. ඔබ ඒක අවංකව කළේ. ඊටාම සත්භාවයෙන් කළේ. මෛත්‍රියෙන් කළේ. කරුණාවෙන් කළේ. ඒ නිසා ඔබ අර ප්‍රසිද්ධිය සඳහා කරපු සියලු පින්කමකට වඩා මේ අර කූඹි අරන් ගන්න කරපු මේ පින්කම ප්‍රබලයි කියලා. මයිතම මේ සරල කාරණයක් මේ සඳහන් කරේ කරන්න හේතුව තමයි අපි අපේ ජීවිතවල මහ ලොකු පින්කම් කරනවා. විශාල පරිමාණයේ සල්ලි විලං කරනවා. ස්වාමීන් වහන්සේ ඔබ ගැන මහා ගුණ කතා කරනවා. නාම ගුරුවරයෝ මහවල් පින්කම් කරා කියලා සඳහන් වෙනවා. ඇතැම් විට මාර්ගවලත් ඔබේ නම් මෙහෙම සඳහන් වෙනවා ඇති යහවලාගේ මාවත කියලා. පින්තුනි හැබැයි ඒ පින්කම් ඉතර ප්‍රබල නැහැ. අනේ ප්‍රබලකම නැති නිසාම කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ එයාට බොහෝ විට සැකයි. එයා දැන් කොහෙද ඉපදෙන්නේ කියලා. මරණාසන්න වෙන මොහොතේ ඒකෙනෙක් අට සැකයි බයයි දැන් මේ කොහෙද යන්නේ කියලා. අනේ නිසා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අප පින්කමක් කරනවා නම් ඒ පින්කම ඉතාම ප්‍රබල වෙන්න කොහොමද කරන්න ඕනේ කියලා. අපි දානයක් දෙනවා නම් ඒක අවංකව සත්භාවයෙන් දෙන්නට ඕනේ. ඒක ප්‍රසිද්ධියේ සඳහා කරන දෙයක් නෙවෙයි. හදවතින්ම නැගෙන දයාවෙන් කරුණාවෙන් කරන්න ඕන. ඒ තමයි කියලා දෙන දානය නිතර නිතරම සමා මේනි දාන දෙන කෙනෙක් කියලා සීමත් කරන්න ඕන. දානය දානයක් විතරක් නෙවෙයි. ඒ දානය ඡාගානුසුති භාවනාවක් වෙන්නට ඕන. එහෙම උනොත් තමයි දානය සාර්ථක වෙන්නේ. ඒ වගේම ඔබ සිල්වන්ත වෙනවා. පංචශීල ආරක්ෂා කරනවා. ඒ රැකෙන පංචශීල ගැන නිතර නිතරම කියන්නේ. පහ වැරුණත් එකක් හරි රැක්කා. ඒ රැකෙන එක සිල්පදය ගැන ඔබ හිතන්න. මම අද ප්‍රාණඝාතය කළේ නැහැ. මම මේ සතියේම ප්‍රාණඝාතය කළේ නැහැ. මම මේ සතියේම සිල්පද දෙකක් මම ආරක්ෂා කළා. මම ප්‍රාණඝාතය කරේ නැහැ සොරකම් කරේ නැහැ. ඔහොමම කීකේ තමන් ටිකෙන් ටික මේ සීලය දිනු කරගන්න. අන්නේ සීලය ගැන හිත හිත තමන් යහගේ අනුල සතුට වැඩි කරගන්න. ඒක සීල විතරක් නෙවෙයි. ඒක සීලානුසුති භාවනාවක් වෙනවා. ඔබ ස්වාමීන් වහන්සේලා සඳහා නිතර දන් දෙනවා. මාසිකව දානි සනක දානි දෙනවා. සංඝසතු දාන මෙතෙන්කම් කරනවා. කඩින දාන මෙතෙන්කම් කරනවා. හැබැයි ඔක ස්ථාන පස්සේ අපි හිතන්නේ නැහැ ඒක. මේකම තමයි ඉවරයි. ලොකු මහන්සියක් දරලා බිය දන් කරලා කාලය කැප කළ කරනවා. ඊට පස්සේ සාමාන්‍ය ලෝකේ ඉන්නවා. නමුත් වෙනතුනි ඒ සංඝසතු දානය ගැන නිතර නිතරම හිතන්න. මා මේ දානය පූජා කරේ ස්වාමීන් වහන්සේලාට. සරල දෙමළන් ආදී ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මා මේ දානය පූජා කරේ කියලා නැවත නැවතත් හිතන්න. ඒක දානයක් විතරක් නෙවෙයි. ඒක සංඝානුසුති භාවනාවක් වෙනවා. ඒ වගේම ඔබ දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ පින් අනුමෝදන් කරන එක සරල දෙයක් නෙවෙයි. දෙවියන්ගේ ගුණ සීමත් කරන්න. දෙවියෝ ඒ ලෝකෙට ගියේ සීලය, ශ්‍රද්ධාව, ගුණය, පරිත්‍යාග සීලය ආදී ප්‍රඥා ආදී ගුණ දහම් සපුරන. අන්නේ දෙවියන් රැකින ගුණ දහම් සිතන්න. ඒක දෙවියන්ට පින් දීම විතරක් නෙවෙයි. ඒක දේවතානුසුති භාවනාවක් වෙනවා. මෙන්න මේ විදිහට දානේ ඡාගානුසුති භාවනාවක් වෙන්නට ඕන. සීලය සීලානුසුති භාවනාවක් වෙන්නට ඕන. සාංගික දානය සංඝානුසුති භාවනාවක් වෙන්නට ඕන. දෙවියන්ගේ පින් දීම දේවතානුසුති භාවනාවක් වෙන්නට ඕන. ධර්මයේ ඇසීම ධම්මානුසුති භාවනාවක් වෙන්නට ඕන. මෙන්න මේ සියලුම දේවල් වලින් අවසාන ප්‍රතිඵලය තමයි අපි අවසාන ජීවිතය වෙනකොට අපි කරපු ජීවිතේ කුසල් ටික ඔක්කොම එක පෙළට ලයින් එකට තමයි එනවා. තමන්ගේ මතකෙට එනවා. ඒ විතරක් නෙමෙයි තමන් කරපු මේ සියලුම උපකාර ටික එක මොහොතකදී තමන්ට විපාක දෙන මට්ටමට එනවා. ආනිසංස ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම අපේ මෑණියන්ගේ චරිතය දෙස්ස බලන විට ඒක ඉතාම පැහැදිලි. එතුමිය එන්නම සංවර වුණා. එන්නම සීලෙන් ගුණෙන් වැඩි වුණා. එන්නම තමන්ගේ ළඟම ඥාතින් ආදරේ සෙනෙහස දිනාගත්තා. තමන්ගේ දරුවන්ට තම බොහෝ කලක් ඒ අම්මා ජීවත් කරවන උවමනාවක් ඇති වුණා ඒ ගුණය නිසා. ඒ නිසා ඔබත් මේ ගුණ පුලන් තරම් දිනු කරගන්න. අවසානයේ ඔබට සැනසීම තියෙන්නේ ඔබේ ළඟම ඉන්න දරුවන්ගේ ඥාතීන්ගේ. ඒ ඇගෙන් ඒ සැනසීම ලැබෙන නම් දරුවන්ට අධ්‍යාපන විතරක් නෙවෙයි දරුවන්ට ගුණ දහම් පුරුදු කරන්න. අධ්‍යාපනයේ හිටිය ගියා විතරක් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අධ්‍යාපනයේ සමගාමීව ධර්මයට ගුණ දහම් පුරුදු කරන්න. එතකොට තමයි අධ්‍යාපනයේ ආධ්‍යාත්මික දෙකම ගිහිල්ලා ඔබේ කුසින් බිහිවෙන දරුවන්ගෙන් ලෝකයට හදක් වෙන්නේ. ඔබට අවසානයේදී සැන්සීමේ නැදක පියා ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.